2016 වසරේ 4 මාසේ 28 වෙනිදා භාවනා වැඩසටහන. භාවනාවෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද කියලා අපි තේරුම් ගත්තා. එන මොකවත් නැමේ අපේ මනසේ සංසිඳීම හෙවත් නිවීම. නිවන් දකින එක තමයි තියෙන ලොකුම බලාපොරොත්තු. නිවන් දකින්නේ ඇයි? ලබනාත්මේ නූපදින්න නිවන් දකින්නේ නැය මෙහෙ ඉන්නවා. ඒගොල්ලෝ ඒ මනක්කල්පිත නිවන හොයාගෙන කොහේ හරි යනවා. බුද්ධ දේශනාවකේම කතාවක් නෑ ලබනාත්මේ උපදිනවද නූපදිනවද කියන කතාවක් නෑ. තියෙන්නේ මේ මොහොතේ උපතක් තියෙනවද නැද්ද කියන බලන එක. මේ මොහොතේ අවිද්‍යා සහගතව උපතක් තියෙනවයි කියලා අල්ලගත්ත කෙනාට ලබනාත්මේ උපතක් තියෙනවා. මේ ආත්මේ මේ මොහොතේ උපතකුත් නැහැ කියලා තේරුම් ගත්ත කෙනාට ලබනාත්මේ උපතක් පිළිබඳව ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. සත්වයේ කියලා පුජ්‍යලේ කියලා පිළිගැනීමක් තියෙනවා නම් ඒක මාර දෘෂ්ටියක්. ඒක මාර දෘෂ්ටියක්. සත්වයේ කියලා පිළිගැනීමක් තියෙනවා නම් ඒක මාර දෘෂ්ටිය. ඒ කියන්නේ මේ මම මිනිසෙක් කියලා පිළිගැනීමක් තියෙනවා නම් ආගමිකයෙක් කියලා, ජාතිකයෙක් කියලා, වාර්ගිකයෙක් කියලා නේද? පිරිමියෙක් කියලා, ස්ත්‍රියක් කියලා මෙතන පිළිගැනීමක් තියෙනවා නම් ඒ දෘෂ්ටිය කාටද අයිති වෙන්නේ? මාර දෘෂ්ටියට. ඒක තමයි මාර දෘෂ්ටිය. මේ ලෝකයේ සියලුම දෙනා ඉන්නේ, බොහෝ දෙනා 99.9% ලෝක වාසිකයෝ මේ මාර දෘෂ්ටිය තමයි පැටවිලා ඉන්නේ. ඒ නිසා ඒ අයිට මේ ආත්මයක් තියෙනවා. දෙවියන් අතර හරි කර්ම බලවේගය හරි ලබන ආත්මයකුත් ඔවුන්ට අනිවාර්යෙන් මේ මාර දෘෂ්ටියේ පැටළුනොත් තියෙනවා. පැටලිච්ච අයට තියෙනවා. මේ නැහැ කියන එක නෙමෙයි කියන්නේ. පැටලිච්ච කෙනාට මාර දෘෂ්ටියේ තියෙනවා. හැබැයි මේ පැටලෙවිල්ල මෙතන සංසිඳව ගත්තොත් එයා තේරෙනවා ලබනාත්මේ උපදින කෙනෙක්වත් මේ ආත්මේ උපදිලා ඉන්න කෙනෙක්වත් නැතිවග. මේ තියෙන්නේ මාර දෘෂ්ටියක පැටලෙවීමක් තියෙනවා. මෙන්න මේක තේරුම් කරගත්තා නම් තමන්ගේ හිතට ලොකු සහනයක්, සංසිඳීමක් ඇති කරගන්න හැකියාව තියෙනවා. මනස නිවා ගන්න එක ලොකු උදව්වක් වෙනවා. දහමක් බවට පත් වෙනවා. හරියට තේරුම් ගන්න මෙතන ඉපදිච්ච මේ දැන් පවතින සත්වයේ පුජ්‍යලේ නැත. මම කියන වේගයක් හදාගත්තට, මම කියන ආමන්ත්‍රණයක් ඇති කරගත්තට කිසි වෙලාවක මමෙක් කියලා හොයාගන්නට පුළුවන් දෙයක් නැහැ. ඉදිකඩු තුඩක පමණ ප්‍රමාණයක්වත්, අබමල් රේණුවක තරම් ප්‍රමාණයක්වත් මමයි කියලා පෙන්වන්නට, තහවුරු කරන්නට දෙයක් උපද්දවා ගන්න පුළුවන් කම නැහැ. ඇඟිල්ල දික් කරලා කියන්න බෑ මෙන්න මේ කොටසට තමයි මම කියන්නේ, මට අයිති කොටස මේ කොටසයි කියලා පෙන්වන්න බෑ. එමන අයිතියක් නැති තැනකට අයිතියක් දෙන එක තමයි හැමදෙස්සෙම අපේ මනසේ අවිද්‍යාත්මක ස්වභාවයේ ලක්ෂණය. අවිද්‍යා පත්‍යා සංඛාර වෙන තැන තියෙන ස්වභාව ලක්ෂණය ඒක. අයිතියක් නැති තැනට සෑම විටම අයිතියක් ලබා දෙනවා. සම්මුති ජීවිතේ නම් ඉතින් අයිතියක් නැතුව වැඩ කරන්න බෑනේ. ඒක සම්මුතියක්. ඒත් පරමාර්ථයත් තුල අපි තේරුම් කරගන්න ඕන මේ කිසිම දෙයක අයිතිය නැතිවද. ඒ කියන්නේ මේව අනුන්ට අයිති කියන එක නෙමෙයි. අනුන්ටවත් තමන්ටවත් අයිති නැහැ. ඒක ප්‍රත්‍යක්ෂ කරන්න ඕන. ඒක යථාවබෝධය කරන්න ඕන. ඒ තුල වාසය කරන්න ඕන. ඒ තුල ජීවත් වෙන්න ඕන. ඒ වඩන්න ඕන. අයිතියක් නැති තැන කියන්නේ මොකද්ද? අනිත්‍ය. අයිතියක් නැත්නම් එතන තියෙන්නේ මොකද්ද? අනිත්‍ය. අයිතියක් ඇත්නම් නিত্য. දැන් මේ කැඩෙනවා බිඳෙනවා විනාශ වෙනවා කුණු වෙනවා මැරෙන ඒවාට අනිත්‍යයි කිව්වොත් නිවන් දකින්න හම්බ වෙන්නේ නෑ. ඒකට වය ධම්මා සංඛාරා කියලා වෙන වචනයක් දාලා තියෙනවා. අනිත්‍ය කියන්නේ කැඩෙනවට බිඳෙනවට විනාශ වෙනවට නෙමෙයි. නিত্যයක් නියමයක් අල්ලා ගැනීමක් උපාදානක් උපාදානස්කන්ධේ ක්‍රියාවලියක් යම් තැනක සිද්ධ වෙනවද එතන තමයි නিত্য තියෙන්නේ. උපාදානස්කන්ධේ නතර වෙනවද අයිතියක් නොගන්නවද මොනම ආකාරයකවත් එතන තමයි අනිත්‍ය කියන එක පවතින්නේ. එහෙමන අනිත්‍ය තුල අපිට ඉන්න පුළුවන් නම් ගැටලු නැහැ. හැම ගැටලුවක්ම තියෙන්නේ නিত্য මතද අනිත්‍ය මතද? නিত্য මත. තර්කය තියෙන්නේ නিত্য මතද අනිත්‍ය මතද? අනිත්‍ය මත නන්නේ නিত্য මත තමයි හැමදෙස්සම තර්කයේ තියෙන. අනිත්‍ය වූ තැන තර්කයක් නැහැ. අනිත්‍ය වූ තැන වාද නැහැ. අනිත්‍ය වූ තැන මේ ලෝකයේ ඇති කරන තංගකාරී කිසිම ගැටලුවක් හටගන්නේ නැහැ අනිත්‍ය වූ තැන. අනිත්‍ය තමයි යථාර්ථය. අනිත්‍ය තමයි යථා තත්ත්වය. තත්ථාකාරය අනිත්‍ය. නමුත් ඒ අනිත්‍ය නොපිළිගෙන ඉන්න සත්‍යය තමයි මේ ලෝකේ මේ හැම මුලාවක්ම නිර්මාණය කළා තියෙන්නේ. ඉතින් මිනිසුන් හොයන දේ මිනිසුන්ට හොයා ගන්න බැරි වෙලා තියෙනවා. හැම දෙයකින්ම හොයන්නේ මේ හැම දෙයක්ම කළ සැප විඳින මිනිස්සු. ගේ දොර හදාගෙන රස්සාව අරගෙන මෙනිමුදල් හම්බ කරලා දුවදරුව හදලා ඒගොල්ලන්ට අධ්‍යාපනය දීලා ඔය හැම දෙයකින්ම බලාපොරොත්තු වෙන්නේ සතුටු වෙන්න. අනේක විද සීලුම කාර්යයන් වලින් බලාපොරොත්තු වෙන්නේ සතුටෙන් ඉන්න. නමුත් ඒක ලැබෙනවද? නැහැ. දැන් විවාහයක් වාගන්නෙත් අය සතුටෙන් ඉන්න. හම්බුණාද? ඒත් නැහැ. හැම දෙයක්ම නිලිය තල තානාන්තර ගත්තෙත් සතුටු වෙන්න. සතුටක් තිබුණද? නෑ. ඒ නිසා අවසානට තේරෙනවා මේ සංස්කාර ලෝකේ නිමක් වන්න පුළුවන් කම නෑ. මේ සංස්කාරකයන්ගේ නිරෝධය තුළ පමණයි මේ සංස්කාරක ධර්මයන්ගේ නිදහස් වීම තුළ පමණයි මට නිවීම තියෙන්නේ, සැනසීම තියෙන්නේ. ඉතින් අපි ළඟ තියෙන අවිද්‍යා සහගත අනවබෝධයේ මනස අවබෝධයට පත් කරන්න ඕන. ඒ තමන්ගේ මනස පූර්ණත්වයට පත් වෙන තුරුම අවිද්‍යාව පහ වෙලා යන තුරුම ඒක අවබෝධයට පත් කරනවා. හරියට අපි ඇඳුමක කුණු ඉවත් වෙන තුරුම අතුල්නවානේ. එහෙම නැත්නම් ඒකට අවශ්‍ය කරන සේදුම් කුඩු හෝ සබන් හෝ යොදා හොඳින් පිරිමැදලා අතුල්ලලා කොහොම හරියේ තියෙන කුණු පැල්ලම් ඉවත් කර ගැනීමට මහන්සි වෙනවා. ඒ වගේම තමන්ගේ සිතෙහි ඇලිච්ච මේ අවිද්‍යාව නැමැති මලකඩය සූරා ඉවත් කළ යුතුයි, දුරු කළ යුතුයි ධර්මයේ අවබෝධයෙන්. ඒකට පිනුතුනි මේ දෘෂ්ටිගත ධර්මකින් කවදාවත් මේ මලකඩේ අයින් කරන්න බෑ. මේ ලෝකේ ආගම්වලින් සහ දෘෂ්ටි ධාරීන් කරන්නේ තව තව මලකඩ හදනවා. මනස තුල තව තවත් මලකඩ හදනවා. ඉතින් මේ සම්මාදිට්ඨික ධර්මයකින්ම පමණයි මේ මලකඩ ඉවත් කරන්න පුළුවන්. දෘෂ්ටි නොමැති ධර්මයකින්ම පමණයි, සංකල්ප වලින් තොර ධහමකටම පමණයි, වචනේ ඉක්ම වූ ධහමකටම පමණයි පින්නතුනේ මේ මලකඩ සූරන්න පුළුවන්. ඒ ධහමෙන් අපි ඇති කරගන්න ඕන අදිචිත්තය. ඒකෙන් හිතන්න පුරුදු වෙන්න ඕන. ඒ ධර්මයෙන් පහළ කරගන්න ඕන අදි ඥානය. ඒ ඥානයෙන් ලෝදෙස බලන්න පුරුදු වෙන්න ඕන. ඒ ඇති කරගන්න ලෝකෝත්තර ඥානය, ලෝකෝත්තර දර්ශනය තුළ වැඩ ඉන්න පවතින හැකියාව තියෙන්න ඕන. අන්න එහෙම කෙනෙකුට පමණයි පින්තුනි මේ ලෞකිකත්වයේ ඉක්ම වූ ලෝකයේ ඉක්ම වූ ලෝකෝත්තර දර්ශනයක් දර්ශන වේදයක් පේන්නේ. එහෙම නැතුව ධර්මයේ මේ පව්කලත් එකයි, පිංකලත් එකයි, මොනෝකලත් එකයි, මේක සති පුජ්‍යලයක් නෑ, උපතක් නෑ කියන ඒ මිත්‍යා දෘෂ්ටිය නම් නෙමෙයි මේ පැහැදිලි කරන්නේ. ඒක පරම මිත්‍යා දෘෂ්ටියක්. ඒක බොහොම බරපතල මිත්‍යා දෘෂ්ටියක් වෙනවා. මේක දෙවියෝ බ්‍රාහ්මණයෙක් නෑ, මෙතන අම්මෙක් තාත්තෙක් නෑ, මෙතන සති පුජ්‍යලයක් නෑ, මෙතන ස්ත්‍රියක් පුරුෂයෙක් නෑ කියලා ගත්තොත් එහෙම දෘෂ්ටිගතව පවප්පිනක් කියලා දෙයක් නැහැ, කරන්නෙක් කරවන්නෙක් මුකුත් නැහැ කියලා ඉවරලා ගත්තොත් එහෙම මිත්‍යා දෘෂ්ටිකව මොකද වෙන්නේ? ඒක මහා හානිකර තත්ත්වයක් බවට පත් වෙනවා. බොහෝ පෞරස් කරගන්න දෘෂ්ටියක් බවට පත් වෙනවා. යම් යම් අයගේ තියෙන ඔය වැරදීමෙන් මේ ධහමම වැරදීමෙන් අරගෙනද හිතෙනවා සමහර ඒ දෘෂ්ටිවල එහෙම දෙයක් තියෙනවා. දැන් ඔය එක්තරා දේශපාලන සංකල්පයක එහෙම එකක් තියෙනවනේ. ඒ මොකවත් නැහැ මේ ආත්මේ මේ හැදෙනවා, ඉතින් මරලාට පස්සේ ආයෙ මුකුත් නැහැ කියන සංකල්පයක් තියෙනවා. මේ එහෙම කතාවක් නෙමෙයි. ඒ මොන සංකල්පයක්වත් නෙමෙයි වැදගත් වෙන්නේ. ඔබ සහනශීලීව ජීවත් වෙනවද නැද්ද කියන එක. ඔබට සහනශීලී මනසක් ලැබෙන්නේ ඒකාන්තයෙන් සද්ධර්මයෙන් පමණයි. මිත්‍යා දෘෂ්ටියේ පිහිටවල කොයිම විදයකවත් සහනශීලී මනසක් හදන්න පුළුවන් කම නැහැ. ඔබ මිත්‍යා දෘෂ්ටිකද නැද්ද කියලා බලා ගන්න පුළුවන් කොයි බැලුවද, කොතන බැලුවද, ඔබේ සිත බැලුවද. ඔබ අසහනශීලී නම් ඔබ තවමත් මිත්‍යා දෘෂ්ටිකයි. ඔබ සහනශීලී නම් ඔබ සම්මා දිට්ඨිකයි. ඒ නිසා නිරන්තරයෙන්ම ඔබ සහනශීලී පුජ්‍යලයෙන් බවට පත් වෙන. ඔබ සැහැල්ලු පුජ්‍යලයෙන් බවට පත් වෙන. ඔබ සංයෝජන ධර්ම දුරු කරන අත්හරින කෙනෙක් බවට පත් වෙන. කෙලෙස් මැඩලන දුරු කරන පුජ්‍යලයෙන් බවට පත් වෙන. ඒ සහනශීලීත්වය තුළ තමයි පින්වතුනි යාගේ පෝසත්කම තියෙන්නේ. එකතු කරන්න සන්තුට්ටි පරම ධනය. එකතු කරන්න සන්තුට්ටි පරම ධනය. ඒ සන්තුට්ටි කියන එක ධර්මී නැති වෙන සන්තුට්ටිය ඒක එකතු කරන්න. වින්දනාත්මක ලෝකීය සන්තුට්ටිය නෙමෙයි මේක, ලෝකෝත්තර සන්තුට්ටියක්. මේක ලෝකෝත්තර සැනසෙල්ල. ඒ කියන්නේ අසංකාරික සැපයක්, සංස්කාරික සැපයක් නෙමෙයි. සංස්කාරික සැපයන් අනිවාර්යෙන් දුකට පෙරලෙනවද නැද්ද? දුකට පෙරලෙනවා. සංස්කාරක සැපයන් වින්දනාත්මකයි, ලෝකෝත්තර සැපය අවේදිතයි, අවේදනාත්මකයි. ඒ අවේදනාත්මක සැපය තමයි ඔබ පුරුදු කරන්න ඕන. වේදනාවෙන් බැටකාපු, වේදනාවෙන් දුක් විඳිච්ච ඕනම කෙනෙක් එයා දැනගන්නවා මේ වේදනාත්මක ලෝකය පුදුමාකාර විදිහේ දුක් රසක් තියෙන. ඒ නිසා අවේදනාත්මක ධර්මය ඒකාන්ත වශයෙන්ම සැපයක්, ඒකාන්ත වශයෙන්ම සුවයක් කියලා තේරුම් කරගන්න. ඊළඟට මේ ඇසට, කනට, නාසයට, දිවට, ශරීරයට, මනසේ තියෙන ත්‍රිවේදනාවන් වලට බැස නොගෙන නිරන්තරයෙන් වාසය කරන්න, ඒ අනුව බලන්නත්, ඒ අනුව පවතින්නත් එයා පුරුදු වෙනවා. ඒ පුරුදු වෙනවා කියලා කියන්නේ එයා දියුණු කරන්නේ මෛත්‍රී විහරණය. ඇලීම් ගැටීම් වලින් තොරව මනස පුරුදු පුහුණු කරනකොට එයා හැම තිස්සෙම සිද්ධ කරන්නේ මෛත්‍රිය, මෛත්‍රී විහරණය. ඒක තමයි බුදුහාමුදුරුවන්ගේ චේතෝ විමුක්තික මෛත්‍රී විහරණය. එහෙම නැත්නම් චේතනා කර්මයකට ඇවිල්ලා සියලු සත්වයෝ වෛර නැත්තෝ විත්වා කිය හිත හිතා ඉන්නක නෙමෙයි. එහෙම හිතන්න එපා. එහෙම හිතනකොට ඔබේ සංඥාව විඥානයේ ක්‍රියාත්මක වෙන වෛරය කියන එක හඳුන ගන්න. ඊළඟට ඔබේ ඇඟ පුරාම වැඩ කරන්න පටන් ගන්න වෛරී ලක්ෂණ. තේරුණාද? ඈ ඊට පස්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා කියනකොට මතක් වෙන්න පටන් ගන්න රෝගී තත්වයන්. එතකොට ඇඟේ ලේ ධාතුව රෝගී තත්වයන් වලට පරිවර්තනය වෙන්නටත් ඉඩ තියෙනවා. තේරුණා නේද? මොකද නිරන්තරයෙන් ලෙඩක් මතක් කරනකොට ඒ ලෙඩ සමහර වෙලාවට Tamanට ඇති වෙන්නත් ඉඩ තියෙනවා. එතකොට අවෛරී ඔය බලන්න මෛත්‍රී සහගත සියලු සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා කියන නැගිට ගමන් ගත්ත පොල්ලක් ගැවුව පූසට නැත්තම් ගැවුව ළමයට නැගිට ගමන් භාවනාව කැඩුව කියලා ගැවුව ළමයට දැන් විදිස්කාරා මම දැක්ක එහෙම දැක්කා. දැන් මල් වට්ටියක් බොහොම පාසකම්ම කෙනේ බොහොම ලස්සනට හදා හදා හිටියා පුංචි ළමෙක් ඇවිල්ලා අරගෙන දඩස් කාලා වැට්ටුනා. වැටපු ගමන් අර ළමයිගේ ඔළුව හිල්ලෙන්න යන ටොක්කා දඩිස්කාර. එතකොට මොකද්ද තමන් පූජ කරන නේද මල්වට්ටිය තුළ? එතකොට පුරුදු පුහුණු කරගන්න උවමනා කරන මෛත්‍රිය ප්‍රායෝගිකව හෝ එයාගේ ජීවිතය තුළ හෝ ඒ ක්‍රමයට වැඩිලා නැහැ කියන එක තමයි පේන්නේ. තේරණානේ? ඊළඟට පන්සිල් සමාදන් වෙනවා කියලා උදේ පාන්දර දැන් මේ රටේ හිටපු යම් යම් රාජ්‍ය නායකයෝ උදේ පාන්දර නැගිටලා පන්සිල් සමාදන් වෙනවලු. හැබැයි පන්සිල් සමාදන් වෙනකොටම යාට සිද්ධ වෙන්නේ මොකද්ද? ලෝකේ තියෙන දහජරා කරුණු පහ උදේ පාන්දර මතක් කරගන්නවා. නැද්ද නේද? ප්‍රාණාතිපාතා කියනකොටම ප්‍රාණඝාතය වගේ දේවල් ඔළුවේ සංඥා ටිකක් මැවෙනවා. ඊට පස්සේ මිනිහා කරන්නේ දවස පුරාම ඒක. අදින්නා දහනා කියලා මතක් කරපු ගමන් හා සයිට් අද හොරගම් කරන්න ඕන කියලා ඔන්න මතක් වෙනවා. හොරගම ඇඟේ වැඩ කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ කාමීසු විචාචාරා කියන පටන් ගත්ත ගමන් ඒකත් කියලා නැග්ග ගමන් බස් එකේවත් යන්න දෙන්නේ නැහැ. තව එක්කෙනෙකුට එතනත් හිරියර කරනවා. ඊට පස්සේ මුසාවාදා කියන්න පටන් බොරුව බොරු කියන්නේ මෙහෙමයි කියලා බොරුවත් ඇඟට ආරූඪ වෙනවා. සුරාමේරේ කිව්වම අද බාර් එකට අනිවාර්යෙන් එන ගමන් යන්න ඕන කියලා ඒකත් මතක් වෙනවා. උදේ වන්දරට පන්සිල් සමාදන් වුණා වෙන දේ දැක්කනේ විද්‍යාත්මකව. මන් දන්නේ කවුද කිව්වේ කොහෙද කිව්වේ කියලා. බුදුහාමුදුරුවෝ පන්සිල් සමාදන් කරපු තැන මට පෙන්නන්නේ මේ ත්‍රිපිටක පොත් ටික පෙන්නලා. මට පෙන්නන්නේ මේ අහවල් තැනදී ආනන්ද හාමුදුරුවෝ ලවා සරියුත් හාමුදුරුවෝ ලවා මෙන්න මුගලන් හාමුදුරුවෝ ලවා පන්සිල් සමාදන් කෙරෙව්වා බණට කලින්. එහෙම කලේ නෑ. මොකද හේතුව බුදු කෙනෙක් දන්නවා මේ ඍණාත්මක සංකල්පයන් ඔළුවේ වැඩිම තුලින් පුජ්‍යලයා ඍණාත්මක පැත්තට යනවා. බුදුහාමුදුරෝ 32 කතා කරන්න එපයි කියපු 32ක් මතක් කළා. ඒ 32 බලන්න මේ පංචශීලයේ එපයි කියපු ඒවත් එකට අහු වෙනවද නැද්ද කියලා. මොකද හේතුව ඒව ගැන කතා කරන්නවත් එපයි කියපු ඒව ගැන කතා කළොත් එහෙම විඥානයේ තමන්ගේ දැන් මේක කතා කළේ මේක පැහැදිලි කරන්න වෙන ක්‍රමයක් නැති නිසා මෙවැනි භාවිතාවක්වත් අපිට වෙන්න ඕනේ නැහැ. නමුත් මේක පැහැදිලි කරලා දෙන්න ඕනේ එක සැරේක තියෙන. එවැනි භාවිතාවක්වත් වෙනකොට අර අර සංඥාවල් තමයි අවදි වෙන්නේ. දැන් නමුත් ඒ සංඥාව අවදි වුණත් ඒකෙන් මතක තියාගන්න ආයේ සංඥාවල් අපි අවදි කරගන්න උවමනාවක් නැහැ කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ කිව්වා ඒ කාලේ තිබුණා මනසින්ම විරතියක් ඇති කරගන්න ප්‍රාණඝාතය පිණිස. ඕ මේ විරතියක් ඇති කරගන්න ප්‍රාණඝාතය කරන්න කැමති නැහැ. කොහොමද ධර්ම අවබෝධය වෙච්ච කෙනෙක් ආත්ම සංවේදීව ගලා යන පොදු මානව ධර්මයක් තුල නොගොඩ නැගෙන නිසා කූඹියෙකුට අතිරිහරයක් කරන්නේ නැහැ. මොකද එහෙම වුණාම තමන්ට කරන්න බෑ. මොකද මං වගේම ජීවිතේට ආස කෙනෙක් තමයි ඒ සතත් කියන හැඟීම තියෙන නිසා කවදාවත් සතෙකුට හානියක් කරන්නවත් පෙළඹෙන්නේ නෑ පින්නතුනේ. එතනින් ගොඩ නැගෙන ඒ කාන්ත වශයෙන්ම ධර්මය අවබෝධයෙන් පස්සේ ඊට කලින් හරි තේරුම් කරගන්නට ඕන. අපි පුරුදු පුහුණු කරගන්න ඕන මෙන්න මේ පංචශීල ධර්මයන් වලට ඇලෙන්නේ නැතිව අධ්‍යාත්මික විරතිය. පානාති පාතා පටිවිරුද්ධෝ හෝති. අදින්නා දානා පටිවිරතෝ හෝති. මේ සුරකමට සිත ඇලෙන ස්වභාවයෙන් වළක්ව ගන්න. ප්‍රාණඝාතයට වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන එක කොහෙන් කවුරු හරි එකක් දැම්මා. එතකොට ඒක වෘතයක් වෙනවා. සීල වෘතයක් වෙනවා. හර පටිවිරතෝ හෝති කියලා ඒ කාරණේ පැහැදිලි කරාම ඒක සීල වෘත වෙන්නේ නැහැ. බලන්න අපි සීල වෘත වලට ගෙනල්ලා දැම්මා. ඊළඟට ඒක අපේ බුද්ධ ආගමේ, අපේ ධාමේ, අපේ පංසල් රකින්න රටක් වෙන්න ඕනේ, පංසල් රකින්න මෙහෙම වෙන්න ඕනේ කියලා අපි කොච්චර උත්සාහ කළත් අටු කපා ගත්ත කෙනාට ඉගිල්ලෙන්න පුළුවන් කම නැතුවා වගේ රටකට ඒ පංචශීල ධර්මයන් වල රට පවත්වන්න හැකියාව ලැබිලා නැති වෙලා තියෙන එකයි. ඒ නිසා මනස පිරිසුදු වෙන තැන, පවිත්‍ර වෙන තැන, නිදහස් වෙන තැන, සෞම්‍ය වෙන තැන ඒකාන්ත වශයෙන්ම අපි අර සියලුම අධ්‍යාත්මික ශික්ෂණය, අධ්‍යාත්මික සහනශීලී භාවය ඒකාන්ත වශයෙන්ම රැකෙන්න පටන් ගන්නවා. උදාර මිනිස් ගුණ ධර්ම වල පිහිටා කටයුතු කරන්න පටන් ගන්නවා. හැබැයි ඉතින් ධර්මය අවබෝධ වුණා විතරක් වෙන්න බෑ. ඒ ධර්මය රකින්න, ආරක්ෂා කරන්න, ඒ තුල පවතින්න, ඒ සුවය ලබන්න ඕන. දැන් ධහම අවබෝධ කරගත්ත කෙනෙකුට පුදුම සැනසෙල්ලක් තියෙනවා. ඒ සැනසෙල්ල ඒකාන්ත වශයෙන්ම ඔහු භුක්ති විඳින්න ඕන. තේරුණානේ? දැන් AC machine එකක් තමගේ කාමරයට හයි කරගත්තා. මේ රස්නේ කාලේට ඔක AC machine එක නොදා ඉඳලා හරියන්නේ නැහැ. ඒක දාන්න ඕන. දැම්මම තමයි ඒකේ සිසිලස Tamanට ලැබෙන්නේ. ඒ වගේ ධර්මයේ කියන එකක්, උදාර ධර්මයක් කියන එකක් Tamanට ලැබුණාම ඒක භාවිතා කරන්න ඕනේ. ඒක භාවිතා කරනකොට ඒ මානසික සුවය ලැබෙනවා. එහෙම නැතුව වෙන මොකවත් නෙමෙයි. ඔබ වර්ධනය කරන්නේ ඔබේ සැනසෙල්ලයි. ඔබ වර්ධනය කරන්නේ ඔබේ සැනසෙල්ලයි. ඒකාන්ත වශයෙන්ම Tamante සහනය ලැබෙන්න පටන් ගන්නවා ඒ ධර්මයක් තුල සමග. මොකද චේතනාත්මක පවිත්‍රතාවයේ අධ්‍යාත්මය තුල ඉඳලම පැන නැගෙනකොට ඒකාන්ත වශයෙන් එතන ගොඩ නැගෙන්නේ නික්ලේශීත්වය. කෙලෙස් වලින් තොර වූ භාවය. එහෙමත් නැත්නම් චේතනාවට බර නොවු ස්වභාවය වැඩෙන්න පටන් ගන්නවා. ඒකට කෙලෙස් වලද තියෙන්නේ, කෙලෙස් වල තියෙන්නේ ගිනි ගැනීම, පිච්චීම් තියෙන. කෙලෙස් වලින් තොරවීම තුල තියෙන්නේ සහනශීලීත්වය තියෙන්නේ. කෙලෙස් වලින් තොර වෙනකොට සහනශීලීත්වය තියෙන්නේ. කෙලෙස් වලට බර වෙනකොට දැවීම පිච්චීම් තියෙනවා. ඒකෝර නිවීම කියන වචනය මේට භාවිතා කළේ අර දැවීම පිච්චීම් නැති අවස්ථාව. හැම මොහොතකම මනස නැගී හිටින්නේ අර කෙලෙස් මත සමග. ඒ කෙලෙස් සමග තමයි වීරය, බලය, සතිය, සමාධිය ක්‍රියාත්මක වෙන්නේ. අපි ඒවායින් දුර වෙන තරමට, අයින් වෙන තරමට අපිට සහනශීලීත්වය තියෙනවා. එහෙනම් දැන් අපි මේ ලෝකේ සංස්කාරක ලෝකයට දෙන සිහිය දුරු කරන තරමට ලෝකෝත්තර සිහිය වැඩෙනවා. එහෙනම් ලෞකික ලෝකයට තියෙන සමාධිය අඩු කරන තරමට ලෝකෝත්තර සමාධිය වැඩෙනවා. ලෞකික ලෝකයට තියෙන වායාමයේ අඩු කරන තරමට ලෝකෝත්තර උත්සාහය වැඩි වෙනවා. තේරුණානේ? ලෞකික ලෝකයේ තියෙන ජීවන රටාවේ තියෙන ස්වභාවයන් ලක්ෂණ අඩු කරන ධර්මවල ලෝකෝත්තර ජීවන රටාවකට යාවේ ජීවිතේ පරිවර්තනය වෙනවා. ලෞකික සංකල්ප වලින් එයා තොර වෙන ධර්මවල ලෝකෝත්තර සම්මා සංකප්පේ වැඩෙන්න පටන් ගන්නවා. ලෞකික වචන වලින් දුර වෙන ධර්මට එයා ලෝකෝත්තර වචන වලින් තොර වූ ධර්මය අත්විඳින්න පටන් ගන්නවා. ලෞකික සංකල්ප වලින් තොර වෙන ධර්මට ලෝකෝත්තර සංකල්පයේ වැටෙන කොට ලෞකික දෘෂ්ටි නත්තරින තරමට ලෝකෝත්තර සම්මාදිට්ඨිය හේවන් දෘෂ්ටි නැති, සංකල්ප නැති, වචන නැති ඒ සම්‍යක් ගුණය, සෞම්‍ය ගුණය, නිවුණු ගුණය, ශාන්ත ගුණය ඔබ තුන වර්ධනය වෙන්න පටන් ගන්නවා. හාත්පසනේ වෙනවා. හැම පැත්තෙම නිවීමකට ගන්නවා. හාත්පසනේ වෙනවා කියන්නේ නේද? හැම පැත්තෙම නිවීමක් හට ගන්නවා. කොයිම මම සංඥාවකටවත් ඇලිලා නැහැ. මා කුමන හෝ සංකාරයකට ඇලිලා නැහැ. මම කුමන හෝ විඥානයකට ඇලිලා නැහැ. මං කුමන හෝ වේදනාවකට ඇලිලා නැහැ. මං කුමන හෝ රූපයකට ඇලීමක් නැහැ වෙනතුනේ. ඇලීමක් නැහැ කියලා කියන්නේ එතන ඒකාන්තයෙන් ගැටීමක් පවතින්නේ නැහැ වෙනතුනේ. ඇලීමක් තියෙන තැනකම තමයි ඇලීම කියන එක පාදක කරගෙනම තමයි ගැටෙන්නේ ඇලෙන්නේ. ඇලීමක් නැති තැන කිසිසේ ගැටීමක් නැත. ප්‍රතික්ෂේපයක් නැත. එතකොට මේ ධර්මයේ කියලා කියන්නේ ප්‍රතික්ෂේපිත ධමයක් හෝ අත්හැරීමේ ධමයක් නෙමෙයි. අත්හැරීම අතහරින්න පුරුදු වෙන ධමයක්. මම හිතන්නේ මේ බොහෝ දෙනෙක් අතහැරීම අත්හැර ගන්න බැරුව තමයි දුක් විඳින්නේ. අතහැරීම අතහරින්න ඊට පස්සේ අල්ලා ගැනීම කොහොමත් අවශ්‍ය නැහැ. ඊළඟට පින්නතුනේ මේ සමාජයේ තියෙන සියලු කර්තව්‍යයන්, සියලු වගකීම්, සියලු යුතුකම්, සියලු රැකියාවන් ඊටාම තෘප්තිමත්ව, ඊටාම සන්තෝෂයෙන්, ඊටාම කැපවීමෙන් කරන්තුව. දැන් කෙනෙක් අහන්න පුළුවන් යමක් කරන්න ඒකාන්තයෙන් ඇලීමක් තියෙන්න ඕන කියලා හිතනවා. දැන් සල්ලි මිල මුදල් භාවිතා කරන්න ඇලීමක් තියෙන්න ඕනලු හිතනවා. ඒක වැරදි. වාහනයක් භාවිතා කරන්න ඇලීමක් තියෙන්නම ඕනද? ඈ පන්සලක හරි ගෘහයක හරි ඉන්න කෙනෙකුට ඒ ඉන්න ඒක ඇලීමක් තියෙන්න ඕනද? නෑ පින්නතුන, ඇලීමක් තියෙන්නම ඕන නෑ. ඒ කර්තව්‍යයන් කරන්න, රස්සාව කරන්න ඇලීමක් තියෙන්නම ඕන. එතකොට ගැටීම කියන එක වර්ධනය කරගත්තොත් තමයි වැරද්ද වෙන්නේ. එතකොට මේ රස්සාව හරියට කරන්න බෑ, පරිපාලනය හරියට කරන්න බෑ, ප්‍රාත්ම හරියට කරන්න බෑ. ඒ නිසා වෙනතුනේ ඇලීමක් තියෙන්න උවමනාවක් නැහැ. ඔබේ කර්තව්‍යයන් සිද්ධ කරන්න පුළුවන් ඇලීමෙන් තොරව. අන්න මේ ඇලීමෙන් තොරව රස්සාව කරන, යුතුයකම කරන, ප්‍රාත්ම කරන, ගේ දොර ඉඩකඩම් වටපිටාව ලස්සනට තියාගෙන ඉන්න, ලස්සන ජීවිතයක් ගත කරන, ප්‍රබෝධමත් ජීවිතයක් ගත කරන, ඇලීමෙන් තොර ජීවිතයක් ගත කරන දහම අපි මතු කරගන්න ඕනේ. කොහොමද බලන බුදුහාමුදුරුව විතර වෙහෙස වෙච්ච, කැප වෙච්ච තව කෙනෙක් ඉන්නවද මේ ලොවට දහම කියා දෙන්නේ? එහෙම නැයි ඉතින් ඇලීමෙන් යුක්තව කෙනෙක් හිතන්න පුළුවන් මෙයා මේ මහන්ති වෙවි මැරීගෙන කීර්ති ප්‍රශංසා ලාභ සත්කාර පස්සේ මේ යන්නේ කියලා නේද? බැලුව ගැනමට ඉතින් බුදුහාමුදුරන්ට හම්බෙන්නේ බුදුහාමුදුරයෝ පිළිගන්නවා. ඒ වයින් බොහෝ සාසනික මෙහෙවරන් සිද්ධ කරනවා. ඉතින් ගොඩාක් අර හිටපු නිගණ්ඨය හිතුවා මේක මේ ලාභ සත්කාර පසුපස කීර්ති ප්‍රශංසා පසුපස යන වැඩක් තමයි තියෙන්නේ කියලා. නමුත් බුදුහාමුදුරු කියන්නේ මේ අධ්‍යාත්මය තුළ නොඇලීම කියන එක වැරදි තැනකින් වටහා ගන්නවා ප්‍රතික්ෂේපය කියන තැනින්. ඒකමයි මේ ලාංකිකයාට වෙලා තියෙන්නේ. බුදුහාමුදුරුවෝ පෙන්නපු මේ නොඇලීම ප්‍රතික්ෂේපය කියන තැනින් වටහාගෙන තියෙනවා. එතනින් වටහා ගත්තට පස්සේ නම් එයා ඒකාන්ත වශයෙන් ඍණාත්මක දහමකට, එහෙමත් නැත්නම් අර නිගණ්ඨ දහමකට ඒකාන්ත වශයෙන්ම යනවා පෙන්වතුනේ. දැන් පෙන්වතුන්ට වටහෙනවා ඇති, පැහැදිලි වෙනවා ඇති, හැම මොහොතකම අපි අපේ මොලේ නිවා ගන්න ඕන ක්‍රමවේදය. ඒ වගේම මනස නිමා ගන්න ඕන ක්‍රමවේදය. දවන්න නෙමෙයි තියෙන්නේ, නිවන්නයි තියෙන්නේ පින්නතුනේ. දවන්න නෙමෙයි තියෙන්නේ. නිරන්තරයෙන්ම ක්‍රියාවෙන් නිදහස් වීම කියන එක. නිරන්තරයෙන්ම ක්‍රියාවෙන් නිදහස් වීම කියන එක. නිරන්තරයෙන්ම පුජ්‍යල ශක්තියින් වලින් නිදහස් වීම කියන එකයි කරගෙන කරගෙන යන්න ඕන. ඒක හසු කරගන්න, ඒක තේරුම් ගන්න හොඳ නුවණක් තියෙන්න ඕන. හොඳ සම්මා සතියක් තියෙන්න ඕන. හොඳ අවදියක් තියෙන්න ඕන. නැත්තම් මේක හසු කරගන්න බෑ. මොනවද? සෑම විටම අවදිවන්නේ පුජ්‍යල ක්‍රියාපද්ධතියක් සමග මනුෂ්‍යයා. අසන්න, දකින්න, ආග්‍රහණය කරන්න, රස විඳින්න, ස්පර්ශ වන දේවල් හඳුනා ගන්න, සිතන්න, ඔබේ මනස අවදි වෙන්නේ පුජ්‍යලත්වයක් සමගද නැද්ද කියලා හොඳින් බලන්න. ඊළඟට ඒ පුජ්‍යලත්වය මත අවදි වූ නිසා නොවේද මම දුක් විඳින්නේ කියලා බලන්න. ඒ විට ආපසු හැරි විදර්ශනා කරන්න, කවුද මේ පුජ්‍යලයා? කවුද මේ පුජ්‍යලත්වය? කුමකටද මේ පුජ්‍යලයා කියලා කියන්නේ? කවුද මේ පුජ්‍යලත්වය තුල සිටින්නේ? අන්න ඔබගේ සංසාරයේ ඉඳලා සැඟවුණු මාර බලවේගය ඔබව මගහැර සැඟවි සැඟවි ඉන්න වග ඔබට තේරෙනවා. ඊළඟට තමාගේ අධ්‍යාත්මය තුළින් තමාගේ ආත්මය තුළින් මාර්යා එළවීමේ කාර්යය පැවරෙනවා. එදා පටන් තමයි ඔබට හැකියාව ලැබෙන්නේ ඔබේ මාර්යා සමග ඔබට සටන් කරන්න. හැබැයි මෙච්චර කාලයක් මම හිතාගෙන හිටියේ මේ මාර්යා මමයි කියලා. මම මාර්යායි කියලා. මාරපාක්ෂික වෙලා තමයි මාර්යා තුළ ඉඳලා තියෙන්නේ. පසුව තේරුම් ගන්නවා මාර්යා මට සතුරේ. මාර්යා මමවත් මම මාර්යාවත් කියලා පිළිගන්න පුළුවන් කමක් නැහැ. අපි ළඟ තියෙන මමත්වයේ තමයි බොහෝ කාලයක් දුක් හදපු වඩුවා. දුක හදපු මේ ග්‍රහකාරකයා මෙයා තමයි. මෙයා තමයි දුක හදලා තියෙන්නේ කියලා දුක හදපු කෙනාව වහාම පළවා හරින්න උත්සාහ කරනවා. ඒ නිසා ඔබ හොයන්න ඕන කවුද? දුක හදපු කෙනා. දුක්ක සත්‍ය තේරුම් ගන්න එක ලේසි නෑ. අපිට ඔය පිටින් මේ දුක් විඳින පාරේ මිනිස්සු බල්ලා එහෙ මේ දුප්පත්කමෙන් බල්ලා ඒකෙන් දුක්ක සත්‍ය තේරුම් කරගන්න බෑ. තමා තුළ දුක හදන කෙනාව හඳුන ගන්න. දුක හදන කෙනාව හඳුන ගන්න. හැබැයි දුක හදන කෙනාව හඳුන ගන්න අමාරු. දුක හදන කෙනා තමන්ගේ ඥාතියෙක්, තමන්ගේ මව්පියන්, තමන්ගේම ආත්මය, තමන්ගේම හිතවතුන් මිත්‍රයන් කියලා බැඳගෙන හිටපු නිසා අඳුන ගන්න බෑ. මෙතෙක් කාලයක් මම මිත්‍රයන් කියලා මම හදාපු අධ්‍යාත්මය තුළම ඔබට පේන සතුරු බලවේගයේ පවතින විදිය. ඒකයි ස්වභාවය. නමුත් ඒක හිතන්න බෑ. තේරුණානේ? ඒක අපි බොහෝම පරිස්සමෙන් තේරුම් කරගන්න ඕන. තමන්ගේ අධ්‍යාත්මය තුළින් තමා තුළම පවතින, තමන්ව ආරක්ෂා කරන, තමන්ම පෝෂණය කරන තමන්ගේම සතුරු බලවේගය. එහෙමනම් ඔබ මේ ලෝකේ අන් සියලු දෙනාට වඩා ඔබ විරුද්ධ වෙන්න ඕන. කාටද? ඔබට ඔබ විරුද්ධ වන්න. ඒ නිසා කවුරු හරි ආවොත් කියන්න මේ ලෝකයේ මට මන්තරම් විරුද්ධවාදිකේ තව නැහැ කියන්නේ. ගොඩක් දෙනෙක් කියන්නේ මට අර විරුද්ධවාදියෝ ඉන්නවා, මේ විරුද්ධවාදියෝ ඉන්නවා කියලා නේද? ඔබට කියන්න හැකියාවක් ලැබෙනවා නම් මේ ලෝකයේ ඉන්න මට ඉන්න ලොකුම විරුද්ධවාදිකයා මම්ම තමයි කියලා. තේරුණානේ? අන්න රහතන් වහන්සේලාගේ දිවි මගේ ස්වභාවය. උන්වහන්සේලාගේ මමත්වයට තමයි උන්වහන්සේලා විරුද්ධ. උන්වහන්සේලාගේ පංච උපාදානස්කන්ධයට තමයි උන්වහන්සේලා විරුද්ධ. මේ සදායතන වලට තමයි උන්වහන්සේලා විරුද්ධ. ඒ විරුද්ධතාවය ඇලීම හෝ ගැටීම නොවේ, වෙන එකක්. රහතන් වහන්සේලාගේ විරෝධතාවයේ ඇලීම හෝ ගැටීම නොවේ, වෙන එකක්. ඇලීම හා ගැටීම පවතින්නේ ඉන්ද්‍රයන් තුල. ඉන්ද්‍රයන් වලින් එහාට ගමන් කරපු ගමන් ඇලීම හෝ ගැටීම කියලා එකක් පවතින්නේ නැහැ. මේ දිත්වය දුරු කිරීම, මේ ආකාර දෙකකට වැටෙන එක වළක්වා ගැනීම විශාල අභියෝගයක් වෙති වෙනවා. හොඳින් නුවණ මෙනෙහි කරන්නේ නැත්නම් මෙනෙහි කරනවා නම් හරියට අවදිය ඇති කර ගන්නවා නම් ඒක ඒ තරම් අභියෝගයක් නොවේ. වඩන්නේ මොනවද? වඩන්න දෙයක් නැහැ. රකින්නේ මොනවද? රකින්න දෙයක් නැහැ. රකින්න වෙන්නේ, වඩන්න වෙන්නේ එක පැත්තක් රැකගෙන තව පැත්තක් විනාශ කිරීමේ අවශ්‍යතාවය තියෙන කෙනෙකුට. මේකේ රකින්න හරි වඩන්න හරි රැක ගන්න හරි විනාශ කරන්න හරි දෙයක් මමෙක් නෑ, අයිතියක් නෑ. අපි හිතමුකෝ වේගවත් තර්කයක් සංවාදයක් දෙන්නේගේ අතර යනවා කියලා. ඒ තර්කය, ඒ සංවාදී ඉපදී තිබෙන්නේ කොතනින්ද? දෙයක් රැක ගැනීම හා තව දෙයක් ප්‍රතික්ෂේප කිරීම කියන පදනම යටදේද නැද්ද? ඒ පදනම යටදේ බව ඔබට වැටහෙනවද, තේරෙනවද? විශාල තර්කයක් මතුවී තියෙනවා නම් එතන මතුවී තියෙන්නේ එක් දෙයක් රැක ගැනීම හා තව දෙයක් ප්‍රතික්ෂේප කිරීමේ පදනම යටතේ. හැබැයි මේක රැක ගන්න දෙයක්වත් ප්‍රතික්ෂේප කරන්න දෙයක්වත් නැහැ කියලා මේ සියලු සංස්කාරකයන්ගෙන් මුදවා ගන්න හිතට තර්කයක් නෑ. අතක්කා වචරයි, භාවිතාවක් නෑ, අභාවිතා ධම්මා. වින්දනයක් නෑ, අවේදීත ධර්මය. කාලය තුල නෑ, අකාලිකෝ ධම්මෝ. සංඥාවක් නෑ, සංඥා නිරෝධයි. විඥානයක් නෑ, විඥාන නිරෝධයි. සදායතන නිරෝධයි, පස්ස නිරෝධයි. මොනවද? වේදනා නිරෝධයි, තණ්හා නිරෝධයි, උපාදාන නිරෝධයි, භව නිරෝධයි, ජාති නිරෝධයි, ජරා මරණ දුක්ඛ දෝමනස්ස නිරුද්ධයි, නිරෝධයි. කොහේ ඇති වෙන්න දේව දේවල්? කොතන ඇති වෙන්න දේවල්? තණ්හාය ජායති සෝකෝ, හේමතෝ ජායති සෝකෝ, රතියා ජායති සෝකෝ. ඔබ යම් දෙයක් සමග උපාදානීය බැඳීමක් සහ බුඤ්ජලත්වයේ රේඛාවක ඔබ ගමන් කරන විට තමයි මේ හැමදේම ඔබට මුණ ගැහෙන්නේ. බුඤ්ජලත්වයෙන් තොර වූ තැනට කිසිදු ගැටලුවක් නැත. මොනවද වඩන්න තියෙන්නේ? මුකුත් වඩන්න නෑ. යාට ඇස් අරගෙනත් භාවනාව, ඇස් දෙක පියාගත්තත් භාවනාව, විද්දත් භාවනාව. මොන භාවනාවද තියෙන්නේ? භාවනා නොකිරීම තමයි යාගේ භාවනාව. දැන් මේ ලෝකේ ඉන්න ඔක්කොම මිනිස්සු භාවනා කරනවා. දැන් අපිට මට උවමනා වෙලා තියෙන්නේ භාවනාවෙන් මිනිස්සුන්ව මුදවන්න. ලෝකෙම ඉන්න අය භාවනා කරනවා, මට අවශ්‍යයි භාවනාවෙන් මුදවන්න. මොකද්ද භාවනා කරන්නේ? නේද? අර මං අර ගීතයකත් පහුගිය දවසක ඇහුවා, මේක කොළු ගැටේ කියනවා නේ, මේ තරම් භාවනාවක් තව කොයින්ද කියලා. මොකද්ද කියනවට ඇහුණා. ඒ කියන්නේ මිනිස්සුන් මොනවද කියන්නේ? මොනවා හරි අරමුණක් ගත්තාම මොකද්ද කරන්නේ? ඒක භාවනාව. හැමතිස්සෙම ලෝභ, ද්වේෂ, මෝහ කියන ඒවා භාවිතා කරනවා. භාවනාවේ තේරුම භාවිතාවනේ. හැම මොහොතකම ලෝකයේ තියෙනවා ලෝභ, ද්වේෂ, මෝහ, ඇලීම්, ගැටීම්, භාවනා කරනවා. සියලු භාවනාවන් වලින් මුදෙව්වොත් ඒ අභාවිතා ධම්මා කියන ඒ ධර්මයේ වැඩෙනකොට පින්නතුනේ පුදුමාකාර සැනසෙල්ල. ඒ කියන්නේ සංස්කාරක ලෝකයෙන් මිදී පවතිනවා. ඒ නිසා ඔය හැම දිනාම භාවනා කරවෝ. ලෝකයේ ඉන්න හැමෝම භාවනා කරනවා. ඒ භාවනා කරන දෙයට අනුව එයාට ඒ භාවනාව නම් කරන්න පුළුවන්. හුස්ම ගැන භාවනා කරනවා නම් එයා ආනාපානසති භාවනාව. නෝන ගැන හිත හිතා ඉන්නවා නම් ඒක නෝන භාවනාව. මහත්ය ගැන හිත හිතා ඉන්නවා නම් ඒක මහත්ය ගැන භාවනාව. ධනය ගැන හිත හිතා ඉන්නවා ඒක ධන භාවනාව. සතුරෙක් ගැන හිතා ඉන්නවා නම් ඒක සතුරු භාවනාව. හැටියට එයාට නම් කරගන්න පුළුවන්. ඒකට තව වචනයක් එකතු වුණා. මේ භාවනාව කියන එක නිරූපණය වෙලා එනවා. බුදුරජාණන් වහන්සේගේ තිබෙන විදර්ශනාවයි, ඒ විදර්ශනාවේ අවසානයේ විදර්ශනාවත් අවසන් වෙනවා. ඊට පස්සේ විදර්ශනා කරන්න දෙයක්වත් නැහැ. නේද? විදර්ශනාව කියන්නේ පරිපලක් වගේ, ඉනිමගක වගේ නැගගෙන නැගගෙන යන කොටසට. ඉනිමගේ පරිපලේ කෙළවරට ගොඩ වුණාට පස්සේ ඊට පස්සේ ඒ විදර්ශනාවකුත් අවශ්‍ය නැහැ. ආයි සිටීමක් නැහැ. විදර්ශනාවත් අවසන්. හබල් ගහන එක අවසන්. ඔරුවේ ගමන් කරන එකත් අවසන්. ඔරුවත් අත්හැරලා යනවායි කියන උපමාව දුන්නේ ඒ නිසා. ඊට පස්සේ තියෙන්නේ ස්වභාවික ගලා යන දර්ශනයක් පමණයි. ඒ දර්ශනය ලෝකෙට සාපේක්ෂිත නැහැ. රූපෙට රූප හොයන, වේදනාවට වේදනාව හොයන, සංඥාවට සංඥාවක් හොයන ස්වභාවය නෙමෙයි තියෙන්නේ. දැන් කවුලෙක්ගේ හඬ මතක තියාගත්තොත් එයා මේම හොඳින් අහුම්කන් දෙනෝ කවුලෙක් මේ වෙලාවේ අඬනවද කියලා. එතකොට මේ සංඥාවට, ශබ්ද සංඥාවට එයා ඒ සංඥාව හොයනවා. රූපයක් දාගත්තොත් ඒ රූපෙට රූපේ සොයනවා. වේදනාවක් හදාගත්තොත් ඒ වේදනාව ලෝකයෙන් සොයන ගතියක් තියෙන. හැමෝම ලෝකේ එක වේදනාවක් ලෝකේ හොයනවා. මොකද හොයන වේදනාව? සැප වේදනාව. ඉතින් ඔබට යමක් මිත්‍ර කරගන්න ඕන නම්, හොඳින් මිත්‍ර සීලිය පවත් ගන්න ඕන. අපි අනික් කෙනාට නිරන්තරයෙන් ඇති කරන්න ඕන වේදනාව මොකද්ද? ඕ, ඒ හිතවලට සැප වේදනාවක් ඇති වෙන විදියට කතා කළොත් පැවතුනොත් අනිවාර්යයෙන්ම මිත්‍ර වේදනාවන් තුළ එයත් පවතිනවා. සාමාන්‍ය පෞල් ජීවිත ගත කරන අයට බොහොම උපකාරයි මේ වචනේ. මොනවද ඒ හැමෝම බලාපොරොත්තු වෙන්නේ? මොකද්ද? මිත්‍ර වේදනාවක්, සුඛ වේදනාවක් බලාපොරොත්තු. එහෙනම් සුඛ වේදනාවක් හිතේ ඇති වෙන විදියට කටයුතු කරොත් එයාගේ මිත්‍රත්වයේ සහ කාරණත්වයේ දිනන්න පුළුවන්. ඒක හරි හොඳ වැඩක්. කෙනෙක්ගේ තුල දුෂ්ට වේදනාවක් ඇති කරනවට වඩා, වෛරිසාගත වේදනාවක් ඇති කරනවට වඩා මොනතරම් ශ්‍රේෂ්ඨද සුභ යහපත් වූ වේදනාවක් ඇති කරන එක. හැබැයි ඉතින් මේ සීල දෙන අවසානයේ තේරුම් කරගන්න ඕන, මේ වේදනාවල් වල විඳ විඳ ඉන්නවට වැඩිය ශ්‍රේෂ්ඨයි සදාතනිකෝම මේ වේදනාවන්ගෙන් නිදහස් වීම කියන එක කල්පනා කරන්න ඕන. යන්න දිහාවක් නැ, ඉන්න තැනක් නැ, කරන්න වැඩක් නැ, කළ යුතු දෙයක් නැ, කරන්නෙක් නැ, කරවන්නෙක් නැ. අපිට තියෙන්නේ යන එන එක වළක්වන්න, කරන වැඩ ටික වළක්ව ගන්න, ඉන්න තැනින් ඉවත් වෙන්න, කරන්නේ කරවන්නේ ඉන්නවයි කියන තැනින් අවදීන් නොවි, ලෞකික ඇසකින් අවදි නොවි, ලෝකෝත්තර ඇසකින් ලොවට අවදි වෙන්නයි අපිට තියෙන්නේ. ඒක ඉතින් කොහොමද කරන්නේ? හැමදේම කරන ක්‍රමයක් නැහැ. ක්‍රියාව තමයි මේකට තියෙන බාධාව. තේරුණානේ? ක්‍රියාව ඔබට සංසිඳවන්න හැකිනම් ඒකාන්ත වශයෙන්ම ඔබ ක්‍රියාව ඉක්මවනවා. ක්‍රියාව ඉක්මවන මොහොතේදී ඒකාන්ත වශයෙන් කර්මය ඉක්ම වූ, කර්මය නිරෝධ කළ කෙනෙක් ඇදෙද ලෝකේ අවදි වෙනවා. කර්මය අවසන් කළ කෙනෙක් බවට පත් වෙනවා. කුසල කර්මත් අකුසල කර්මත් එතන නැතිව ලෝකෝත්තර බවක් පවතින පටන් ගන්නවා. ලෝකෝත්තර අය අර පින්කම් කරනවායි කියනවටත් වැඩිය හොඳින් හොඳ වැඩ කරනවා. හැබැයි ඒ කර්මපතේක සහ කර්ම බලවේගයක නොරැඳි, කර්මපතේක කර්ම බලවේගයක නොරැඳි යාට පුළුවන්කම තියෙනවා කටයුතු කරන්න. ඒ නිසා බුදුරජාණන් වහන්සේලා, රහතන් වහන්සේලා පින් කරන්නේත් නැහැ. උන්වහන්සේලාට පින්පව් ඵල දෙන්නේත් නැහැ. ඒක යම් යම් අය කියනවා මේ රහතන් වහන්සේලාට පින්පව් ඵල දෙනවා කියලා. රහතන් වහන්සේලාට එහෙම පින්පව් බල දීමක් නෑ ඒ රහතන් වහන්සේ කියන අධ්‍යාත්මයට දර්ශන වේදයට. බාහිරින් යම් යම් අයට යම් යම් ගුණාංග පසුබිම් තුල පිටලා තියෙනවා ලැබීම හා නොලැබීම කියන එක. නමුත් දර්ශන අවබෝධය තුල එහෙම දෙයක් පිටින්නේ නෑ. අධ්‍යාත්මික අවබෝධය තුල එහෙම පිටන්නේ මොකද? කර්මශය කරපු කෙනෙකුට කර්මය ආයි සම්බන්ධ වෙන්නේ. කර්මශය කියලා කියන්නේ ඒකට කුසල වේවා අකුසල වේවා මධ්‍යස්ත වේවා වෙනාන් ආකාරයක් වේවා ඕනම කර්මයක් ඒ කර්මය කියන ගණේට වැටෙනවා. කර්මය කියන ගණේ කියන්නේ කර්මය කියන්නේ ක්‍රියාපද්ධතියක් හැටියට පැමිණෙන දෙයක්. ඒ ක්‍රියාපද්ධතියක් හැටියට පැමිණෙන දෙයක් ක්‍රියාපද්ධතියක් හැටියට රැඳුණු දෙයක් උන්වහන්සේලා ළඟ නැහැ. ක්‍රියාව ඉක්ම වූ දර්ශන වේදයක පත් වෙලා ඉන්නේ. ඒ කර්මයේ ඉක්මුවට පස්සේ ලැබෙන සැනසෙල්ල පින්නතුනේ කර්ම විපාකයෙන් රජකම ලැබෙනවට වඩා ශ්‍රේෂ්ඨයි. තේරුණානේ? දැන් එහෙම හිතන්න එපා. දැන් ලෝකයේ මහා පිං කරපු බුදුහාමුදුරුවනේ. නමුත් බුදුහාමුදුරු මොන තරම් වේල් ගාන බඩිකින්නේ හිටියේද කියලා ඔබ දන්නවද? ශාල ප්‍රමාණයක් උන්වහන්සේ බඩිකින්නේ කාලය ගත කරලා තියෙනවා. ශාල ප්‍රමාණයක් උන්වහන්සේ මොන තරම් දෙපා වෙහෙස අරගෙන ගිහිල්ලා තියේ බුබුලු කකුල් වල මතු වුණාද කියලා දන්නවද? ශාල වශයෙන් ඊළඟට පින්නතුනේ මේ අවුෙන් වැස්සෙන් මොන තරම් පීඩාවට සහ සීතලට පත් වෙලා ගැහිමින් හිටපු අවස්ථාවල් තිබුණද නැද්ද? තිබුණා. ආනන්ද හාමුදුරුවෝ උණු වතුර ටික සපයලා දීලා පස්සාගෙන හසලව සපයලා දීලා තව සිවුරු පොරවලා තමන්ගේ ඒ සීතල දුරු කරගෙන තියෙනවා. එහෙමනම් අපි මේ ලෞකික කෝණයකින් බැලලා ලෞකික ආශාවන් වලින්ම කල්පනා කරලා ධර්මයේ දිහා බලන එක වැරදි. එතකොට මේ ලැබෙන නොලැබෙන දේවල් හැමදේම කර්ම විපාකයෙන් කියලා හිතන එක වැරදි කියලා අපි තේරුම් කරගන්න ඕන. ඒකට කර්මය කර්මයට හා කර්ම විපාකයට වහල්ලු නොවිය යුතුයි. එනිසා අපි කර්මයේ ඉක්ම විය යුතුයි. හැබැයි කර්මයේ තුල ඉන්න කෙනෙකුට නම් අනිවාර්යෙන් කර්මඵල කර්ම විපාක දෙනවාමයි. කර්මයේ ඉක්ම වූ කෙනෙකුට එන්නේ නෑම තමයි. ඒක එහෙම තමයි වෙනතේ. ඒ දැනන ස්වභාවය අඩු වෙනෝ රහත් බවට සහ බුදු බවට පත් වෙන කෙනෙකුට කර්මශ්‍රය වීමක් සම්පූර්ණයෙන් සිද්ධ වෙනවා. ඒක ඉතින් තේරුම් ගන්න බෑ. ඉතින් අපේ කට්ටිය කියන්නේ ඔක්කොම බුදුහාමුදුරන්ට කර්ම විපාක දුන්නා කියලා නේද කියන්නේ? දුන්නා කියලා තමයි කියන්නේ. මොකද ඒක තමයි අනවබෝධය. ඒක තමයි ඒගොල්ලන්ගේ ළඟ තියෙන නූගත්කම සහ ප්‍රත්‍යක්ෂ නොවුකා තම කියලා කියන්නේ ඒකට. එනිසා කවදාවත් බුදු කෙනෙකුට රහතන් වහන්සේ කෙනෙකුට කර්මය කියන එක පස්සෙන් එන්නේ නැහැ. කර්මයත් එක්ක කිසිදු සම්බන්ධතාවයක් නැති වෙන විදියටම ඇඟෙන්ම ප්‍රහාණය කරලා ඉවරයි. කද බිමින් තිබ්බා කුසලා කුසල කරෙන් දියාගෙන හිටපු කද බිමින් තිබ්බා. ඒකයි තියෙන්නේ. ඊට පස්සේ මොනවද? ආයයට ඒ කිසිම සම්බන්ධතාවයක් නැහැ පින්නතනේ. ඒක එහෙම උනා වේවා නොඋනා වේවා ඒක ගැටලුවක් නැහැ. අපේ කර්මශය කරගත්තොත් අපිට සංසාරයේ කරපු දේවලුත් මේ භවයේදී කරලා තියෙන දේවලුත් සියල්ලක්ම ශය කරගන්න දුරු කරගන්න සංසිඳවා ගන්න හැකියාව තියෙනවා කියන එක මතක් කරගන්න ඕන. නැත්තම් සංසාරේ නියත ගතියක් නැහැ. ජීවත් වෙලා ඉඳි විඳින්න වෙනවා දුක්. සංසාරේදී ඒකාන්ත වශයෙන් දුකටපත් වෙන්න සිද්ධ වෙනවා. ධර්ම අවබෝධය හරියට තමන් සිද්ධ කරගන්න ඕන. සිද්ධ කරගන්න ඕන කිව්වොත් මේක කරන්න දෙයක් නැහැ. කරන්න කිසිම දෙයක් නැහැ. නොකර ඉන්න දෙයක්වත් නැහැ. ඊට වැඩියෙන් දෙයක් ඔබට කරන්න පුළුවන්ද කියලා බලන්න. කරන්න කිසි දෙයක් නැහැ. නොකර සිටින්නට දෙයක් නැහැ, ඊට වැඩියෙන් දෙයක් කරන්න පුළුවන්ද කියලා බලන්න. හැමදෙනාටම තෙරුවන් සරණයි.